රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ඒ වගේම ප්‍රධාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වගේ තවත් තවත් කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ඒ වගේම පළාත් සභාව සම්බන්ධයෙන් ඒ වගේ අංශ කීපයක් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා බලතල තබා ගැනීම මම හිතන්නේ සුදුසුයි කියන එක තමයි මම හිතන්නේ. මොකද ඒකේතර බල තුලනයක් ඇති වෙනවා පාර්ලිමේන්තුවේ අගමැතිවරයා නැත්නම් අර විධායක බලතල හිමි පුද්ගලයෙක් බවට නැවත පත් වෙනවා. ඉතින් මම හිතන්නේ මේ බල තුලනයක් තුළ තබාගෙන විශේෂයෙන්ම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් බලතල පාර්ලිමේන්තුවට පැවරුණා නම් තමයි මම හිතන්නේ හොඳ සමබරතාවයක් ඇති වෙන්නේ කියන එක තමයි මගේ අදහස.